අද අපරාධයක් කරලා ඊළඟ දවසේ ඒ අපරාධකරුවම නැවතත් ඒ අපරාධයට පෙළඹෙන්නේ ඇයි? ඒකට මූලික හේතුව තමයි මේ රටේ හරියට නීතිය ක්‍රියාත්මක වීමේදී, නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලදී පළමු වැරද්දේදී හරියට දඬුවම් ලබා නොදීම. අපරාධකරුවෙක් වෙන්න හේතු රාශියක් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපි වගේ තුන්වෙනි ලෝකේ රටක අපරාධකරුවෙක් වෙන්න හේතු හොය හොය ඉන්න අවස්ථාව තව ටිකක් කල් ගියොත් එහෙම කවදාවත් අපිට මේ අපරාධකරුවන්ට ලබා දෙන්න පුළුවන් දඬුවම් අපිට ලබා දෙන්න බෑ. මේ වෙලාවේ අපිට තියෙන ඉක්මන්ම සහ එකම විසඳුම මේ මරණ දඬුවම කියලා. ගොඩාක් කට්ටිය කියන්නේ බෞද්ධ ආගම මුල් කරගත්ත මේ රට ඇතුලේ මරණ දඬුවම වගේ සංකල්පයක් ගේන්න හොඳ නෑ කියලා. ආගම එකක්, නීතිය එකක්. ආගමයි නීතිය දෙකට පටලගත්තොත් කවදාවත් රටක සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නෑ.